මම සන්ධානයේ ලේකම්වරයා හැටියට මෙන්න මේ අයව සන්ධානයේ සමාජිකත්වයෙන් ඉවත්කිරීම සඳහා අද ලිපිත බලන්න ලියාපදිංචි කරයි. හිරුණිකා ප්‍රේමකන්ද මැතිනිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලක් සභා මන්ත්‍රීතුමියකට කටයුතු කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ බලධාරි මනාතේ එක්සත් ජාතික පක්ෂයේ මහනතුන් අපේක්ෂක කණ්ඩායමේ අපේක්ෂිකාවක් ඇත්ත තනක පැහැදිලිව සන්ධාන ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම අයින් පරිචය දෙන්නේ නැහැ.